When we live in this world, මේ ලෝකේ අපි ජීවත් වෙනකොට we have kind of mindsets of the world, how the worldly people operate. ලෞකික මිනිස්සුන් ක්‍රියා කරන ආකාරය පිළිබඳ යම් මානසිකත්වයක් අපට තිබෙනවා. And because of that we behave, we act like the people in the world. ඒක නිසා අපි ක්‍රියා කරනවා, අපි හැසිරෙනවා ලෝකේ මිනිස්සුන් වගේ. But when we come to church, නමුත් අපි සභාවට පැමිණෙනකොට, and when we receive the word of God, අපි දේව වචනය ලබනකොට, God the Holy Spirit brings correction on those mindsets. ශුද්ධාත්මයන් වහන්සේ ඒ නිවැරදිභාවය ගෙනනවා අපගේ මානසිකත්වය, අපි සිතන ආකාරය මත. So that our lives will not be like the people in the world. That our lives will be transformed so that we will be the God kind of people. එවිට අපගේ ජීවිත මුළුමනින්ම පරිවර්තනය වෙනවා. ඒ ලෝකයේ මිනිසයා සෙනග වගේ නොවි අපි දෙවියන් වහන්සේගේ ගණයේ උන්වහන්සේ වගේ මිනිසයා වන පිණිස. You know, God wants his people to be extraordinary special people. දෙවියන් වහන්සේගේ කැමැත්ත උන්වහන්සේගේ සෙනග අති විශිෂ්ට ඉතා විශේෂ ගණේ ආකාරයේ මිනිසයන් වීම. Progress, always seeing victories in their lives. නිරන්තරයෙන්ම ඉදිරියට යමින් ජයග්‍රහණය ඔවුන්ගේ ජීවිතේ අත්පත් කර ගන්න සෙනග වීම. Always growing and being fruitful in life. නිරන්තරයෙන්ම වර්ධනය වෙමින් ඵල දරමින් සිටීම. So when you come to church, your main purpose is that your life will be moving forward and upwards. ඔබ සභාවට එනකොට මූලික කාරණාවක් තමයි ඔබගේ ජීවිතය ඉදිරියටත් ඉහළටත් යෑම. But if you take your eyes away from God's word, ඔබගේ ඇස් දෙවියන් වහන්සේගේ වචනෙන් එළියට ගත්තොත් පිටතට ගත්තොත් no matter how long you've been a Christian, බොහෝ අවුරුදු ගානක් කොපමණ අවුරුදු ගානක් ඔබ කිතුණුවෙක් වෙලා හිටියත් you begin to slide back. ඔබ පිටිපස්සට යන්න පටන් ගන්නවා. And you will begin to speak again those words that you spoke when you were not a Christian. ඔබ කිතුණුවෙක් වෙලා හිටිය නැති කාලේ කතා කරපු වචන නැවත නැවතත් කතා කරන්නට පටන් ගන්නවා. That is why the Bible says looking unto Jesus always. Hallelujah. ඒකයි බයිබලයේ කියන්නේ නිරන්තරයෙන්ම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙසම බලමින්. Your eyes must be stayed on Jesus. අපි යේසුස් වහන්සේ වෙතම අපගේ ඇස් යොමු කරමින් උන්වහන්සේ තුලම රැඳී සිටින්නට අවශ්‍යයි. How do you keep your eyes on Jesus? කොහොමද අපි යේසුස් වහන්සේ වෙතම අපගේ ඇස් යොමු කර තබා ගන්නේ? By keeping your eyes on the word of God. දෙවියන් වහන්සේගේ වචනය මත පමණක් අපගේ ඇස් තබා ගැනීමෙන්. But it is important that what you do with the word of God. දේ වචනය කපි කරන දේ ඉතාමත්ම වැදගත්. It's not enough to hear the word of God. දේ වචනය ඇසීම පමණක් මදි. The word of God has to get into your spirit. දේ වචනය අපගේ ආත්මයට ඇතුල් විය යුතුයි. Jesus said the word of God is seed. දේසුස් වහන්සේ කිව්වා දේ වචනය බීජය. He said the sower went and sowed seed and the seed was the word. ඒ වපුරන්න ගිහිල්ලා වපුරුවේ ඒ බීජය තමයි දේව වචනය. So with the seed there has to be a sower. ඒ බීජය සමග වපුරන්නෙක් අවශ්‍යමයි. ඒ වපුරන්නෙක් අවශ්‍යමයි. The word won't automatically jump into the soil. දේ වචනය නිකම්ම ඔයිබේම ඒ පස්සට ඇතුල් වෙන්නේ නැහැ. So we are the ones to sow the seed into our hearts. අපි තමයි ඒ බීජය අපගේ හදවතට වපුරන්න අවශ්‍ය. Hallelujah. Hallelujah. In Psalm 119 verse 19 ගීතවලිය 119 verse 19 19 වන පදේ this is King David speaking, a mighty king. දාවිත් රජතුමා මෙසේ කතා කරන. I am a stranger in this earth. Hide not thy commandments from me. මම පොළොවෙහි විදේශකයෙක්ව සිටිමි ඔබගේ ආඥාවන් මාගෙන් නොසැඟුව මැනව. This is you know King David. මේ දාවිත් රජතුමා කතා කරන්නේ. He loved the word of God. ඔහු වචනයට ඉතාමත් ප්‍රේම කරා. Do you love the word of God? ඔබ වචනයට ප්‍රේම කරනවද? He is saying, Lord, do not hide the word from me. ඔහු කියනවා ස්වාමීනි වචනය මාගෙන් අහක්ව යන්න ඉඩ දෙන්න එපා. He says, I am a stranger in this world. මම විදේශිකයෙක් මේ ලෝකේ. There's spiritual darkness in this world. ආත්මික අන්ධකාරභාවයක් තිබෙනවා මෙම ලෝකේ. We live in a dark world controlled by the devil. අන්ධකාර ලෝකයක ජීවත් වෙන්නේ යක්ෂයා විසින් පාලනය කරනු ලබන. Without the world we will be like the people in the world living in darkness and confusion and failure. දේව වචනයෙන් තොරව අපි ලෞකික මිනිසයා වගේ අන්ධකාර ජීවිතයක් අන්ධකාරය තුල පරාජිත ජීවිතයක් ගත කරන්න යාවි. As a child of God you are not supposed to live like the person in the world. දෙවියන් වහන්සේගේ දරුවෙකු හැටියට අපිව කැඳවලා නැහැ ලෞකික මිනිසයා වගේ මේ ලෝකේ ජීවත් වෙන්නට. But the word of God you must do something with the word of God. අපි යම් දෙයක් කරන්න අවශ්‍යයි දේව වචනය සමග. The word of God will not do anything for you. දේ වචනය ඔබට කිසිම දෙයක් කරන්නට යන්නේ නැහැ. Unless you do something with the word. ඔබ දේ වචනය සමග යම් දෙයක් කරේ නැත්නම්. Hallelujah. Hallelujah. Even Christians today suffer for nothing. කිතුරුවන් පවා මේ ලෝකේ දුක් විඳිනවා කිසිම හේතුවකින් තොරව. God has given the word. දෙවියන් වහන්සේ අපට වචනය දීලා තිබෙනවා. But why do Christians still live in darkness? ඇයි කිතුරුවන් තවමත් ඒ අන්ධකාරයේ පොරබදින්නේ? You know King David said in Psalm 119:105 119:105 පදේ දාවිත් රජතුමා කිව්වා He said thy word is a lamp unto my feet and a light unto my path ඔබගේ වචනය මාගේ පාදයන්ට පහනක් ය මාගේ මාවතට එළියක් ය In this journey of life in this world you need the word because it is the word that gives you light Amen. Hallelujah ape me jeevithe yana gamana thula apata dev wachanaya avashyai manda apage margayata aalokaya denne deva wachanaya tulin pamanai in a dark world god's word is a light for us hallelujah me andhakara loke deviyan wahansege wachanaya api udessa aalokayak lesa kriya karana how important the word of god is in your life oba dakinawada kochchara wedagadda kiyala deva wachanaya obage jeevithayata if you despise the word if you take the word of god lightly you'll find yourself groping in the dark ඔබ වචනය සුළු කර සැලකුවොත් ඔබ දකීවි ඔබගේ ජීවිතය අන්ධකාරයේ ඔබ හැසිරෙනවා so in proverbs 4:18 describes a man who is hungry for the word of god ඒ හිතෝපදේශයේ 4:18 විග්‍රහ කරනවා දේව වචනය කෙරෙහි කුසගින්නෙන් ඉන්න මිනිසෙක් පිළිබඳව This is God's vision for you and for me a child of God දෙවියන් වහන්සේගේ දරුවෙකුට ඔබටත් මටත් දෙවියන් වහන්සේගේ දර්ශනය මෙයයි This is the path of the just put your name in that is as the shining light that shineth more and more until the perfect light ධර්මිෂ්ඨයාගේ මාවත ඒ ස්ථානයට ඔබගේ නම දමන්න ධර්මිෂ්ඨයාගේ මාවත ඉර මුදුන් වේලාව දක්වා වඩ වඩා ආලෝක වේගන යන්නා වූ අලුයම ආලෝකය මෙන්න So that means your life must get better and better all the time hallelujah ඒ කියන්නේ ඔබගේ ජීවිතය නිරන්තරයෙන්ම වඩ වඩා ආලෝක වඩ වඩා යහපත් විය යුතුමයි Say to the next person my life is getting better and better යහපත්ින් එක්කෙනාට කියන මගේ ජීවිතය වඩ වඩා යහපතට හැරවෙනවා Not up and down පල්ලෙහාට යන ජීවිතයක් නෙවෙයි your life doesn't depend on the economy of this nation or this country ඔබගේ ජීවිතය රඳා පවතින්නේ නැහැ මේ දේශයේ ආර්ථික මට්ටම අනුව now in this church we teach you how to live well how to live as a victor මේ සභාවේ අපි ඔබට උගන්වනවා ජයග්‍රාහකයෙකු ලෙස කෙසේද ජීවත් වෙන්නේ every teaching that comes in this from this pulpit is very practical that you could take it and apply it into your life. මෙදේශනා කූඩුවෙන් පැමිණෙන හැම දේශනාවක්ම ඉතාමත්ම ප්‍රායෝගිකයි. මේ දේශනා රැගෙන ඔබගේ ජීවිතයට අදාළ කරගන්නට පුළුවන්. We started a new series called just like Jesus. Hallelujah. යේසුස් වහන්සේ වගේ කියන අලුත් තේමාවක් යටතේ අපි ගන්නවා. You know that you are just like Jesus ඔබ දන්නවද මේ ලෝකේ ඔබ යේසුස් වහන්සේ වගේ කියලා? And we looked at the way Jesus acts or handles situations in life in this world. අපි බැලුවා ගිය පසුගිය සති කිහිපය තුළ යේසුස් වහන්සේ විවිධ අවස්ථාවන්ට මේ ලෝකේ කෙසේද උන්වහන්සේ මුහුණ දුන්නේ? Remember some of them. The first one, how to handle bad news. ඒ අසුභවාදී ප්‍රවෘත්ති කෙසේද අපි අසුභවාදී ප්‍රවෘත්ති වලට මුහුණ දෙන්නේ you know at some time or other you're going to hear some bad news sometimes යම් අවස්ථාවන් වල ජීවිතේ අපිට අසුභවාදී ප්‍රවෘත්ති කනට වැටෙනවා කොහොමද අපි එවැනි අවස්ථාවන් වලට මුහුණ දෙන්නේ how to handle challenges in life ඒ වගේම අපි ඉගෙන ගත්තා කොහොමද ජීවිතේ අභියෝග වලට මුහුණ දෙන්නේ when you're faced with crisis when your faith is faced with need when we are in debt our finances have messed up how do we handle it කොහොමද අපි ඊටාත්ම ඍණවාදී වාතාවරණයන් තුල අභියෝග තුල අපි කොහොමද ණය බරින් සිටින අවස්ථාවන් වලදී කොහොමද ඒ දේවල් වලට මුහුණ දෙන්නේ how to handle last week Pastor Liz has taught an amazing teaching and many people have brought me feedback how to handle fear and anxiety බිය සහ කරදර වීම කනස්සලු වීම පිළිබඳ පාස්ලී සිතා අනර්ග දේශනාවක් අපිට ගෙනාවා ගිය සතියේ. You know how did Jesus handle these situations? යේසුස් වහන්සේ කෙසේද මෙවැනි වාතාවරණයන් තුල මුහුණ දුන්නේ? And now he wants us to be like him. So we have to be trained. We have to be raised up. How to handle these situations in life? යේසුස් වහන්සේගේ කැමැත්ත අපි උන්වහන්සේ වගේම මෙවැනි අවස්ථාවන් වලට ජයග්‍රාහකව මුහුණ දෙන්න. Because we are not immune from these things because we are children of God. අපි දෙවියන් වහන්සේගේ දරුවන් නිසා අපි දැනගත යුතුයි කෙසේද මේ වගේ දේවල් වලට අපි මුහුණ දෙන්නේ. When those situations come, we don't react like the people in the world. Hallelujah. මෙවැනි අවස්ථාවන් වලට අපි මුහුණ දෙනකොට ලෝකයේ මිනිස්සුන් වගේ අපි ප්‍රතිචාර දක්වන්නේ නැහැ. We know what to do. Hallelujah. අපි දන්නවා අපි කුමක්ද කළ යුත්තේ. We know how to act by faith. Hallelujah. ඇදහිල්ලෙන් ක්‍රියා කරන්නේ කෙසේද කියලා අපි දන්නවා. But there is a training that goes on. නමුත් යම් පුහුණු වීමක් අවශ්‍යයි. Hallelujah. Hallelujah. So you are trained in this church. මේ සභාවේ ඔබ පුහුණුව ලබනවා. How to handle the word of God? දේව වචනය කෙසේද අපි පරිහරණය කරන්නේ? How to be absolute master in the word of God? අපි දේව වචනය තුල ස්වාමීත්වය දරිය හැදක්කේ කෙසේද? How to be a king over situations? අපිට කොහොමද රජකම් කරන්න පුළුවන් වාතාවරණයන් තුල? Hallelujah. Hallelujah. Praise the Lord. ප්‍රශංසා වේවා. Today I'm doing another very exciting practical teaching. ඊටාත්ම ප්‍රායෝගික, ඊටා උද්‍යෝගී දේව වචනය කොටසක් මම බෙදා ගන්න යනවා අද දවසේ. It is called how to handle offense. බාධා වීම් අපි කෙසේද බාධා වීම් තුල මුහුණ දෙන්නේ How to handle offense බාධා වීම් කොහොමද බාධා වීම් තුල ජයගන්නේ You know what is offense කුමක්ද බාධා වීම කියලා කියන්නේ Something that hurts you something that becomes a stumbling block in your life ඔබගේ ජීවිතේ ඔබට දුක ගෙන දෙන කාරණාවක් නැත්නම් ඔබගේ ජීවිතේ ඉදිරියට යාමට බාධා වීම. A hurt that somebody or somebody brings to your life. නැත්නම් යම් කෙනෙක් ඔබගේ ජීවිතයට දුක් ගෙන දීමක් වෙන්නත් පුළුවන්. In Luke chapter 17 verse 1. ලූක් පොතේ 17 වෙනි පරිච්ඡේදයේ You know Jesus says Luke 17 verse 1. Jesus said then he said unto the disciples it is impossible but that offenses will come යේසුස් වහන්සේ තමන් ගෝලයන්ට කියනසේක් බාධා නොපැමිණී තිබෙන්නට බැරිය නමුත් යමෙකු කර just first part he says to the disciples it is impossible not to have offenses ඒ බාධා නොපැමිණීම වෙන්න බෑ කියලා යේසුස් වහන්සේ ගෝලයන්ට කියනවා offenses will come in your life ඔබගේ ජීවිතේ බාධා පැමිණෙන්න පුළුවන් it is jesus the master himself saying ස්වාමින් වහන්සේ යේසුස් වහන්සේම මේ දේ කියා සිටිනවා jesus is saying offenses will come ඔබ බාධා පැමිණෙන්න පුළුවන් you will get hurt ඔබට දුක හිතෙන කාරණා වෙන්න පුළුවන් there be situations that will come and you will be offended ඔබගේ ජීවිතයට මෙවැනි බාධා පැමිණෙනකොට ඔබට බාධා වෙන්නට පුළුවන් you know offenses are like snares they are like traps ඒ මේ බාධා වීම හරියට උගුලක් වගේ actually the translation real translation of this offense is a stumbling block ඒ බාධා වීම කියලා කියන්නේ අපේ ඉදිරි ගමනට පැකිලීමක් ඉදිරි ගමනට බාධාවක් it is like a stone it is like a you know stone that that trips you and makes you fall down. අපි ඉස්සරහට ඇවිදගෙන යනකොට ගලක් තිබෙනවා ඒක නිසා අපි පැටලිලා වැටෙනවා ඒ වගේ බාධාවක්. It can be a small stone, it can be a big stone. පොඩි ගලක් වෙන්න පුළුවන් ලොකු ගලක් වෙන්න පුළුවන් කොහොම වුණත් ඒ බාධාවක් අපට. And there are different kinds of offenses. විවිධ ආකාරයේ බාධා වීම් තිබෙනවා. There may be small offenses. කුඩා බාධා වීම් වෙන්න පුළුවන්. But those will grow into bigger offenses. ඒවා එන්න එන්න විශාල බාධා හැටියට පත් වෙන්න පුළුවන්. We can get offended with people. මනුෂ්‍යය සමග බාධා වෙන්න පුළුවන්. We can even get offended with God. දෙවියන් වහන්සේ එක්ක බාධා වෙන්න පුළුවන්. When we expect something and it didn't happen, we are offended. යම් දෙයක් අපි බලාපොරොත්තු වෙනවා ඒ දේ සිද්ධු වෙන්නේ නැත්නම් අපි බාධා වෙනවා. When we don't get answers to prayer, we get offended. අපගේ යාඥාවන්ට පිළිතුරු ලැබුනේ නැති වුනහම අපි බාධා වෙනවා. You know, sometimes people that offend you most is the closest people in your life. බොහෝ අවස්ථාවන් වලට අපේ ජීවිතේ බාධා වෙන්නේ වැඩි හරියක් අපිට ළඟම සිටිය කට්ටිය. Sometimes we are offended when we hear the word of God. දේ වචනේ අසනකොටත් අපි බාධා වෙනවා. When we hear something that we don't want to hear. අපිට අසන්නට කැමති නැති දෙයක් අපි අසන විට. When we hear something that we don't want to obey. අපිට කීකරු වෙන්න කැමති නැති දෙයක් අපි අසන විට. You know, some people are offended when they are thought about giving in the church. දීම ගැන සභාවේ උගන්වනකොට සමහර අය බාධා වෙනවා. Who gets offended? Those who don't want to give. ඒ දෙන්න කැමති නැති අය තමයි බාධා වෙන්නේ දීම ගැන කතා කරනකොට. They think it's too hard. ඔවුන් හිතනවා මේක අමාරු වැඩි. They say, you know, this is unreasonable. මේක මේ අසාධාරණයි කියලා හිතනවා. But God always gives us his word to bless us. දෙවියන් වහන්සේ නිරන්තරයෙන්ම වචනය දෙනවා අපට ආශිර්වාද කරන්න. It is for our own good that God gives us instruction. අපේ යහපතම සඳහා තමයි මේ උපදේශ දෙන්නේ අපිට. And the Bible says in Matthew chapter 24 verse 10. මැතිව 24 10වන පදේ බයිබලයේ කියනවා. That in the last days අවසාන කාලේ many will be offended. බොහෝ අය බාධා වේවි. Many will be offended. බොහෝ අය බාධා වේවි. You know, we are living now in the last days. අපි දැන් අවසාන කාලේ තමයි ජීවත් වෙන්නේ. We are living in the most exciting times of the history of Christianity. ඒ කිතුනවා ගමනේ ඒ ඉතිහාසයේ උද්‍යෝගීමත්ම කාලයක අපි ජීවත් වෙන්නේ. But the Bible says many will be offended and repelled and begin to distrust and desert him who they thought to trust and obey. උන්වහන්සේ වේ විශ්වාස කරන තනන් වහන්සේව බොහෝ අය තුල බාධා වෙනවා. Hallelujah. අවිශ්වාස කරනවා. And they will fall away. ඒ වගේම ඔවුන් මඟ හැලෙනවා. The Bible says that it will cause them to stumble in the last days. අවසාන කාලේ ඔවුන්ට මෙවැනි බාධා පැමිණේ කියලා බයිබලයේ කියනවා. Verse 12. 12 වෙනි පදේ. It says and the love of the great body of people will grow cold. Because of the multiplied lawlessness and iniquity. අදර්විෂකම බොවන බැවින් බොහෝ දෙනාගේ ඒ පෝරමය හීනවන්නේය. ප්‍රේමය. It speaks about the great body which is the church. ඒ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ගැනයි කතා කරන්නේ. The great body is not the world, it is the church. ලෝකය ගැන නෙවෙයි මෙතන කතා කරන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ගැන සභාව ගැන කතා කරන්නේ. When people are offended, මනුෂ්‍යයා බාධා වුණාම their love grows cold. ඔවුන්ගේ ප්‍රේමය සීතල වෙලා අඩු වෙලා යනවා. Instead of loving others they begin to hate one another. ඔවුන් අන් අයට ප්‍රේම කරනවා වෙනුවට ද්‍රෝහී කරනවා ද්වේෂ කරනවා. So this offense is a cause to stumble. මේ බාධාව ඔවුන්ට වැටෙන්නට සලස්වනවා. The Greek word for this word offense is a word called scandalon. ඒ ග්‍රීක භාෂාවෙන් මේ වචනයට කියන්නේ scandalon කියලා. And the English word scandal comes from this word scandalon. ඒ scandal කියන වචනේ එන්නේ මේ වචනෙන් ග්‍රීක වචනේ which means arbude, right? You know scandal which means arbudeya. Something bad has happened now. You know some outrage has taken place. යම් බාධාවක් යම් නරක දෙයක් නපුරු දෙයක් වෙලා. Something has happened to cause you to be disturbed. ඔබගේ ඒ සමාදානය නැති වෙලා. Where causes you to be angry. ඔබ නිසා ඔබට තරහ යනවා මේ හේතුව නිසා. Causes you to make the wrong decisions. වැරදි තීරණ ගන්නවා එම නිසා. And the Bible says that this is a bait of the devil. මේක යක්ෂයාගේ ඇමක් කියලා බයිබලයේ කියනවා. It is a bait of the devil. යක්ෂයාගේ ඇමක් කියලා කියනවා බයිබලයේ මේක. It is Satan's bait if you take it. සාතන්ගේ ඇමක් මේක ඔබ ඒකට අසුනොත්. If you bite it. ඔබ ඒක කෑවොත්. something bad is going to happen in your life. විනාශයක් වෙන්න පුළුවන් ඔබගේ ජීවිතේ. It is a trap of the devil. යක්ෂයාගේ උගුලක් මේක. Offense is a trap of the devil. මේ බාධා වීම යක්ෂයාගේ රැවටීමක්. It is Satan's strategy to stop Christians from moving forward. සාතන්ගේ උපාය මාර්ගයයි මේ කිතුනුවන්ගේ ඉදිරියට යෑම වළක්වන්නට. The moment you are offended, ඔබ බාධා වෙන මේ මොහොතේ, it will affect your spiritual life. ඔබගේ ආත්මික ගමනට මේ බාධා වෙන්න යනවා. Hallelujah. Hallelujah. You be offended so that you will even offend others. ඔබ බාධා වී ඇති නිසා ඔබ අන් අයටත් බාධා කරන්න හදනවා. You know, people will get offended for the slightest, smallest things sometimes. සමහර වෙලාවට ඉතා කුඩාම දේවල් වලට මිනිස්සුયા බාධා වෙනවා. You know, somebody doesn't say good morning to you. යම් කෙනෙක් ඔබට good morning සුබ උදෑසනක් කියන කෙනෙක් නැහැ. You know, pastor said good morning to so and so but didn't say good morning to me. පාස්ටර් මට අනිත් එක්කෙනාට good morning කිව්ව නමුත් මම එළන්න. And you offended with that. මට good morning කිව්වේ නැහැ නේ ඒක නිසා බාධා වෙනවා. Your face has changed. Now your reactions have changed. Then ප්‍රතිචාර දක්වන ආකාරය. Now you're thinking of that. හිතනවා ඒ ගැන. The pastor is preaching but you can't concentrate on it. සභාපාලකතුමා දේශනා කරනවා නමුත් ඔබගේ අවධානය යොමු කරන්නත් බැහැ ඒක නිසා. And the devil is putting some thoughts. යක්ෂයා දැන් තවත් ඍණවාදී සිතුවිලි දමනවා. And you're thinking you're taking the devil's bait more and more. දැන් ඔය යක්ෂයාගේ ඇම තවත් ඔබ ඒකට අහුවෙලා ඒක ගැනම හිත ඉන්නවා. And very soon you're trapped. ඉතයික් මනට ඒ ඇමට අහු වෙනවා ඔබ. You are trapped. උගුලට අහු වෙනවද? You are in a prison cell. දැන් ඔබ හිර වෙලා ඉන්නේ හිර ගෙදරක වගේ. You know something that happens in the church. සභාවේ සිද්ධ වෙන දෙයක්. In your cell has been changed. ඔබගේ සෛලය වෙනස් කරා. You are in this cell. Pastor say I want you to move to this cell. පාස්ටර් කියනවා ඔබ මේ සෛලෙන් අනිත් සෛලයට යන්න. Why is pastor telling me to change? This is the third time pastor changed my cell. තුන්වෙනි වතාවට මේ පාස්ටර් මගේ සෛලය වෙනස් කරන්නේ. Oh, Pastor Lee says you're not worshiping today. I want you to sit down and worship. Pastor Lee කියනවා ඔබ নমස්කාර කණ්ඩායමේ අද ඉන්නේ නැතුව ඔබ අද සභාවේ ඉඳලා নমස්කාර කරන්න. You are sitting there but you're angry. ඔබ එතන වාඩි වෙලා ඉන්නවා තරහෙන් වාඩි වෙලා ඉන්නවා. You offended. ඔබ බාධා වෙලා. Is offended another brother. තවත් සහෝදරයෙක්. You don't like the way that brother looked at you. ඒ සහෝදරය ඔබ දෙස බලපු ආකාරයට ඔබ කැමති නැහැ. And or is you hear that so and so brother has said so and to that so and so brother about me. නැත්නම් ඔබට ආරංචි වෙනවා අර සහෝදරයා මං ගැන අනිත් සහෝදරයට මේ දේ කිව්ව නේද? And you offend. ඔන්න බාධා වෙනවා. You offended. ඔබ බාධා වෙනවා. Hallelujah. If you look at Jesus. යේසුස් වහන්සේ දෙස බලන්න. How many of you love Jesus? කී දෙනෙක් යේසුස් වහන්සේට? You know, Jesus didn't get offended. Jesus wahanse baada une ne. Even they put him on a cross. E kuruse dammata pawa. When his closest disciples ran away. Unwahanse ge langama goleyan pala diwwa. He chose not to be offended. Unwahanse thoragatta baada une. On the cross he said, "Father, forgive them for they do not know what they do." E kuruse kiwa pyanani mo meheta samawa denna un karane de un danne nathi nisa. He was full of love. උන්වහන්සේ ප්‍රේමයෙන් පූර්ණව සිටියා. He was full of love. ප්‍රේමයෙන් පූර්ණව සිටියා. And he was able to forgive. උන්වහන්සේට සමාව දීමේ හැකියාව තිබුණා. But in the last days they say the love of many will grow cold. අවසාන කාලයේ බොහෝ අයගේ ඒ ප්‍රේමය සීතල වෙලා අඩු වෙලා යනවා කියලා කියනවා. You know if your love offends to remain in your life. ඔබ ඉද දුන්නොත් ඒ බාධා වීම ඔබ තුල තැබීම තියාගෙන. It will become bitterness in your life. එන්න එන්න ඒ තිත්තකම බවට හැරෙනවා. Bitterness is like you have taken poison. හරියට අපි ඒ වස බීන බොනවා වගේ තමයි තිත්තකම කියලා කියන්නේ. And that poison will slowly kill you. ඒ වස කරන කොටගෙන ඔබ මරණයටපත් වෙනවා හෙමින් හෙමින්. But it started with a little problem. නමුත් ඒ ආරම්භ කරේ කුඩා ප්‍රශ්නයක්. It started with the irritation. ඒ පොඩි කේන්තියාමකින් පටන් ගත්තේ නුරුස්සන ගතියකින්. How many of you know in your house that you irritate each other? කී දෙනෙක් ගෙදර එකිනෙක කෙනාව නුරුස්සන ගතියක් තියනවද? I know what irritates my wife. මම දන්නවා මගේ භාර්යාවට මගෙන් නුරුස්සන දේ. I don't know that she knows what irritates me. Hallelujah. But you keep irritating and you are irritated. I've told this my husband, don't do that. E nurussena gathiya man kiyala thiyena neda mage swami purushayana meek karanne pa. I won't tell what irritates her. You will be surprised if I tell that. it is something very small. පොඩි දෙයක් වෙන්න පුළුවන්. So what do? You make sure you don't offend her. ඔබ වග බලා ගන්න අවශ්‍යයි ඔබ ඔබගේ නිවසේ ඉන්න අනිත් අයට. Let's go to that Luke chapter 17 verse 1. එසේ නොකර සිටීම. Luke 17 verse 1. Luke 17:1. Hallelujah, are you with me? Everyone is listening very carefully today. Hallelujah, I hope this teaching will not offend you. Mama hitena me. I prayed a lot for that. Okay. God has heard my prayer. Baada wenne neha kiyala mama hitenawa ada dawase. It is impossible not to be offended. E baada viva novi sitinna baha. Don't be surprised, don't say unbelievable the way pastor spoke to me today. Hita gannawat ba pastor mata katha karapu widiya ada dawase. But woe unto him through whom the offense comes. Yes. බාධා නොපෙන තිබෙන්නට බැරිය. නමුත් යමකු කරන කොටගෙන ඒවා පැමිණේද ඔහුට දුක් වේ. So offense will come sometimes because of your mistake. ඔබගේ වැරදීම නිසා බාධා පැමිණෙන්න පුළුවන්. Sometimes offense will come not because of your mistake. නැත්නම් ඔබගේ වැරදීම නෙවෙයි නිසා බාධා පැමිණෙන්නත් පුළුවන්. If it's your mistake, put it right. ඔබගේ වැරදීම නිසා නම් බාධා පැමිණියේ නිවැරදි කරගන්න. If it's not this other person, it will be woe unto him. අනිත් එක්කෙනාගේ වැරද්ද නම් ඒක ඔහුට දුක් වේ. ඔහුට දුක් වේ. Hallelujah. You don't have to say that. Hallelujah. It's in the Bible. Amen. ඔහුට දුක් වේ. Pastor Nirajani does want to say some harsh words. But this is what Jesus said. Hallelujah. ඒක හන්සේ මෙහෙදී කිව්වා. What he says we have to say it. Amen. Amen. Amen. Amen. Praise the Lord. So you don't be the party that offend others. ඔබ අන් අයට බාධා කරන එක්කෙනා වෙන්න එපා. But when offense comes to you, namuth badawa oba wetata paminiya, don't take that offense. E badawa oba ganna epa. Don't bite it. Oba kanna epa e ema. They say maluwa marune kata nisa kiyala. Amen. Ema kanna epa. The devil will bring that bait to you. E ema yakshya gene e obata. You know Jesus he never got offended. Yesus wahanse kavadakat baada une neha. But he got offended when somebody tried to stop him from doing God's will. Devan wahansege kamatta kirimen unwahansewa walakwanna yam kenek haduwana baada una Yesus wahanse. There's an incident where Jesus got offended. Yesus wahanse baada une ek avasthawak tibuna. You want to see it? Oba dakinna asa deeka? In Matthew chapter 16. Matthew pote 16 vana parichede Matthew chapter 16 verse 23 23 vana pade Matthew 16:23 But he turned and said unto Peter, get thee behind me Satan, thou art an offense unto me. Unwanse hari Petrusta katha kota Satan ma passeta yava nuba mata badawak ya. For thou savorest not the things that be of God, but those that be of men. මක්නිසාදනුම මිනිසයාගේ කාරණා මිස දෙවියන් වහන්සේගේ කාරණා කල්පනා කරන්නේ නැතයි කීසේ. He was Jesus who got offended. Yesus වහන්සේ මේ ස්ථානයේ බාධා වුණා. But he is addressing not Peter. He is addressing the spirit in which Peter spoke. මෙතන පේත්‍රුස්ට කතා කරන්නේ නැහැ. පේත්‍රුස් කතා කරපු ඒ ආත්මයට තමයි තරවටු කරන්නේ. If you look at the previous verses, what happened was, you know, when Jesus said I'm going to the cross, I'm going to die. Then yes. Peter said, never, I will not allow that. Yesus mekata me 23 wana padayata kalin Bible pada kiyape baluwoth api dakinawa Yesus wahanse kiwaham mama kurusapat wenna yanawa kiyala. E Petrus kiyenawa Yesus wahanseta mama eyata ida harinne neha kiyala. And Jesus took offense on this man Peter. Yesus wahanse baada wenawa metana Petrus nisa because it was a spiritual thing. Manda me aathmika karanawak nisa. Jesus saw it was the devil trying to use Peter and to distract him from doing the will of God. Manda Yesus wahanseta eethu ganuna e yakshya Petruswa pavichchi kala Yesus wahansege avadane kada karanna utsaha karana hati. Jesus said he rebuked Peter. ප්‍රතික්ෂේප කරා තරවටු කරා පේත්‍රුස්. Get thee behind me Satan. සාතන් මා පස්සට යව. Hallelujah. You know sometimes this offense comes at a very high moment in your life. සමහර වෙලාවට මේ බාධාවන් පැමිණෙන ඔබගේ ජීවිතයේ යම් ඉහළ මට්ටම් වල ඔබ සිටිනකොට If you look at this story before මේ කතන්දරය ඊට පෙර බැලුවොත් Jesus asks who do the people say I am? යේසුස් වහන්සේ අහනවා මිනිස්යන් මා කවරෙක් කියයි Let's go up there. And you know they say this and that and then Jesus asks Peter who do you say I am? පේත්‍රුසින් අහනවා යේසුස් වහන්සේ ඔබ මා කවරෙක් කියයි කියයිද? And he says that it is you are the son of the living God. E jeevamana thanan wahansege putrayaayi kiyenawa. And Jesus said, "Well done, Peter." Petrusta suba patanawa esane. You know, I'm going to build my church on this revelation. Meeli darawwa mata mage sabawa mama godanaganawa kiyala Jesus wahanse kiyana. Come on, can I see those scriptures, please? Before that. And he said unto Pete and go down, go up more and he said to them okay go 16 17 and Peter said answer thou art the son of Christ and Jesus answered and said unto him Simon Petrus uttara demin oba Christus wahanse jeevamana deviyan wahansege putraya ayai kiwoya Jesus wahanse uttara demin thou art blessed art thou Simon Barjona for flesh and blood has not revealed this unto you but my father in heaven Simon Barjona yona nuba aashirwada laddekye maknisada swarge hi sitina mage piyanan wahanse misa maansaya ha rudiraya meka numbata elidaraw nokaleya So what has Peter has said the right thing නිවැරදි දේ තමයි පේත්‍රුස් කියා සිටියේ. He has given a testimony. සාක්ෂියක් දුන්න මේ ස්ථානේ. He has done something great. අනර්ග දෙයක් කරා පේත්‍රුස්. And Jesus has commended him. යේසුස් වහන්සේ සුබ පැතුවා පේත්‍රුස්ට. Very soon what happens? ඉතයික්මණින් කුමක්ද සිද්ධ වුනේ? He takes Jesus and rebukes Jesus. යේසුස් වහන්සේ රැගෙන උන්වහන්සේව ප්‍රතික්ෂේප කරනවා. තරවතු කරනවා. When Jesus said I have to die then Peter took Jesus to a side and rebuked Jesus. Can you imagine that? Yesus wahanse kiwaha mama kurusayata yanna sudanam wenawa kiyala Petrus Yesus wahansewa patthakata ragena kiwwa ohuta tarawatu kara. You know Satan will set up a trap for you at a time that you think you are okay. ඔබ යහපත් ලෙස උසස් ලෙස විශිෂ්ට ලෙස සිටින අවස්ථාවක සාතන්ට පුළුවන් උගුලක් සාදන්න. You have given your testimony. ඔබ දැන් සාක්ෂි දරලා ඉන්නේ. Everyone is saying well done. You know we can see you spiritually doing very well. හැමෝම කියනවා හැමෝම ඔබට සුබපතන ආත්මිකව ඔබ උස ස්ථානයක සිටිනවා. But Satan is waiting to put a trip you. කකුල් මාට්ටු. සාතන් බලාගෙන ඉන්නවා උගුලක් අටවන්න ඔබට. You have to be aware of his strategies. You must know the devils, the tricks of the devil. The Bible says in 1 Peter chapter 5 verse 8 and 9. එක පේත්‍රුස් පස්වන පරිච්ඡේදය 8 සහ 9 පදවල කියනවා බයිබලේ. 1 Peter chapter 5 verse 8 and 9. Be sober, be vigilant because your adversary the devil is as a roaring lion walking about seeking to whom he may devour sihatiwa avadiva indalla nubalaage viruddhakarya u yaksha goravana singhayukumen kavaraku gilim doho issemin oba moba avadinneya did you see that verse 9 obai de dakkada namwana padaya whom resisted fastly in the faith knowing that the same afflictions are accompanied in your brethren that are in this world ලෝකයේ සිටින නුඹලාගේ සහෝදරයන් කෙරෙහි එම දුක්ම පැමිණෙන බව දැන නුඹලාගේ ඇදහිල්ලෙහි ස්ථිරව සිට යක්ෂයාට විරුද්ධව සිටපල්ලා So when you know that you are offended you must resist the devil hallelujah ඔබ බාධා වෙලා ඉන්න බව ඔබට තේරුම් ගන්නහම ඔබ යක්ෂයට විරුද්ධ වෙන්න අවශ්‍යයි because your battle is not against flesh and blood මන්න මාංශයටත් රුධිරයටත් විරුද්ධව නෙවෙයි ඔබගේ සටන තිබෙන්නේ that offense didn't come from a man it came from the devil to trip you to cause you to fall down ඒ බාධාව පැමිණියේ මිනිස්යාගෙන් නෙවෙයි පැමිණියේ යක්ෂයාගෙන් ඔබව පහතට හෙළ දමන්න hallelujah You know, we should not be offended with God. දෙවියන් වහන්සේ සමග බාධා වෙන්න නරකයි අපි. How can anyone get offended with God? කොහොමද ඕනම කෙනෙකුට බාධා වෙන්න පුළුවන් දෙවියන් වහන්සේ? Such a loving God. උන්වහන්සේ ප්‍රේමණීයයි. But you know, yet people get offended with God? ඔබ දන්නවද ඒත් මිනිස්සුયા බාධා වෙනවා දෙවියන් වහන්සේ සමග? He is the only one who can give you a peaceful, happy life. උන්වහන්සේට පමණයි අපට සමාදානයේ ප්‍රීතිමත් ජීවිතයක් දෙන්න පුළුවන්. Everything that he tells us to do is for our own good. උන්වහන්සේ අපට කරන්න කියන හැම දෙයක්ම අපේ යහපත තකා පමණයි. You know, when you're a sinner, ඔබ පව්කාරයෙක් before you came to know Christ, ක්‍රිස්තුස් වහන්සේව හඳුනා ගන්න ප්‍රථමයේ, you had a miserable life. ඔබ ඉතාමත් දුක්ඛිත ජීවිතයක් ගත කරන්නේ නැති. You were hopeless. කිසිම බලාපොරොත්තුවකින් තොරව. You were suffering. The devil was, you know, causing you so much suffering. යක්ෂගේ ග්‍රහණයට අහුවෙලා බොහෝ දුක් විඳින්න ඇති ඔබ. You know, being a sinner is hard work. ඒ පාපිෂ්ඨයෙක් වෙ සිටිනවා කියලා කියන්නේ අමාරු කාර්යභාරයක්. But some Christians say being a Christian is hard work, pastor. සමහර කිතුනුවන් කියනවා අනේ කිතුනුවෙක් වීම අමාරු කාර්යභාරයක් කියලා. You know, every time you hear something difficult from the pulpit, දේශනා කුඩුවෙන් අමාරු දෙයක් අභියෝගමත් දෙයක් අහන හැම අවස්ථාවකදීම you hear God telling you to do something that you don't want to do. ඔබ යම් දෙයක් කරන්න අකමැති නම් දෙවියන් වහන්සේ ඒ දේ කරන්න කියන හැම අවස්ථාවකදීම say I'm going to do it, father. ඔබ කියන්න අවශ්‍යයි පියාණෙනි මම මේ දේ කරනවා. Because it's going to be good for me. Hallelujah. මගේ යහපතට හැරෙන නිසා. Because it's going to be for my own good. මගේ යහපතට නිසා එම වැඩ. Hallelujah. Hallelujah. Don't be offended. බාධා වෙන්න එපා. Don't be offended. බාධා වෙන්න එපා. You know, some people start well. සමහර අය ආරම්භයේ ඉතාමත් යහපත්. Their Christian life is very exciting. කිතුනු ගම ඉතාමත් උද්‍යෝගිමත්. But as time goes, කාලය යනකොට, you know, their walk becomes, you know, very slow. ගමන ඉතාමත් හෙමින් වෙනවා. Their progress becomes slow. දියුණු වීම හෙමින් වෙනවා. You know, at the beginning they say I can't wait till Sunday to go to church. ආරම්භයේ කියනවා ඉරිද දවස වෙනකන් ඉන්න බෑ මට සභාවට යන්න. You are coming to church early. කලින්ම එනවා වෙලසන එනවා. You are looking for the best seats to sit down. හොඳම තැන හොයලා වාඩි වෙනවා. But as time goes, නමුත් කාලය යනකොට you are disappointed with something. කලකිරනවා යම් යම් දේවල් නිසා. You are disappointed with maybe the pastor or your cell leader. සභා පාලකතුමා වෙන්න පුළුවන් ඔබගේ සෛල නායකයා ගැන වෙන්න පුළුවන් ඔබට. What you expected God to do is not coming the way you wanted. දෙවියන් වහන්සේගෙන් ඔබ බලාපොරොත්තු වෙච්ච දේ ඔබ හිතන වෙලාවට පැමිණෙන්නේ නැතිව වෙන්න පුළුවන්. Now you are coming late to church. එමනිසා ඔබ ප්‍රමාද වෙලා පැමිණෙනවා. And you're missing meetings. ඔබ රැස්වීම අතපසු කරගන්නවා. Very soon you can't even remember it's Sunday. ඉතා ඉක්මනින්ම ඉරිදා කියලාවත් අමතක වෙලා මතක නැහැ. On Saturday you're saying I'm going to church tomorrow. සෙනසුරාදා කියනවා මම ඉරිදා දවසේ පල්ලියට යනවා. But when Sunday comes something happens. ඉරිදා දවසේ පැමිණියම මොකක් හරි වෙන වැඩක්. Which is more important for you. ඔබ වඩා වැදගත්කමක් දෙනවා වෙන කාර්යභාරයක් ඉෂ්ට කරන්නට. And very soon you find yourself sliding back and back. ඉතා ඉක්මනින් ඔබ දකිවි ඔබගේ ජීවිතය එන්න පිටිපසට යනවා. What has happened because of offense? කොමක්ද වෙලා තියෙන්නේ බාධාව නිසා? That you started well. ඔබ හොඳට ආරම්භ කරා. But what has happened to you now? නමුත් කොමක්ද වෙලා තිබෙන්නේ දැන් ඔබට? At the beginning you said I'm going to do this. ආරම්භයේදී කිව්වා මම මේක කරන්න යනවා. You said I'm going to do great things for God. මම දෙවියන් වහන්සේ උදෙසා බොහෝ දේවල් කරන්නට යනවා. But even now even to go to church on Sunday is a big challenge for you. දැන් ඉරිදා දවසේ සභාවට යෑම පවා අභියෝගයක් වෙලා. I'm not talking to anybody in this church. මේ සභාවේ කාටවත් මම කතා කරන්නේ නැහැ මේ දේ. Because you are very good. මන්ද ඔබ ඉතාමත්ම යහපත් නිසා. I want to tell a story about a man. යම් මිනිසෙක් පිළිබඳ කතාවක් කියන්න කැමති. හොඳින් ආරම්භ කරා. යහපත් ආරම්භයක් තිබුණා ඔහුට. But his end was not that good. අවසානය අයහපත් වුණා. It's in the Bible. බයිබලයේ කතන්දරයක්. And it's a man that he was used by God mightily. දෙවියන් වහන්සේ බලවත් ලෙස පාවිච්චි කරපු මිනිසෙක්. His name was John the Baptist. Yohan Bautisma. He was a great man. Anarga manushyek. In fact, Jesus said there's no man who's born of a woman as great as John the Baptist. Yohan Bautisma taram utum manushyek naha kiyala kiwwa ekaanthawagen istriyagen. Let's go to his story. Hallelujah. In Matthew chapter 14. Matthew pote 14 වෙනි පරිච්ඡේදය. Let's look at verse 3. තුන් වෙනි පදේසිට බලමු. Are you with me? Are you ready for this story? මේ කතන්දරයට සූදානම්ද ඔබ? You know, Bible stories are very interesting. ඉතාමත් උද්‍යෝගිමත් මේ රසවත් මේ Bible කතන්දර. Bible stories are interesting. ඉතාමත් රසවත්. For Herod had laid hold of John and bound him and put him in prison. Herod namage sahodareya vena Philip ge baryawu. No. Herodias nisa Yohana alla banda hiragehi dama tibune. Now I'll start the story by saying Herod was in prison. Herod ime hirage hitiye. No, not Herod, sorry. John the Baptist. Yohan Bautisma hirage hitiya. He was put into prison by Herod. Herod tamai ohuwa hirageta damme. The reason was hetuwa tamai because Herod's wife was his brother's wife. Herod ge baryawa sahodariyage baryawa una nisa. He took another man's wife to be his wife. තවත් මිනිස්සෙක්ගේ භාර්යාව තමන්ගේ භාර්යාව හැටියට ගත්තා. Those things happened those days also. ඒ කාලෙත් ඒවා වුණා. And John the Baptist Yohan Bautisma went directly to Herod and said this is wrong what you're doing. Herodias ගාවට කෙලින්ම ගිහිල්ලා කිව්වා ඔබ වැරදි දෙයක් කරන්නේ. He was very bold. නිර්භීත කෙනෙක්. Herod took him and put him inside jail. එකෂණයෙන් ඔහුව දැම්ම හිරගේ. But he didn't want to do anything bad to Herod to John. Yohan Bautismata kisima napurak karanna kemathi unne because he was a very famous prophet. Mande itha prasiddha prophetamaya varek nisa. Now let's go to Matthew chapter 11. Matthew 11 wena parichedayata yan. Now who is in jail? Kawuda inne hirage? Are you with me in this story? Kawuda inne hirage? Who is in jail? Kawuda inne hirage? John the Baptist. Yohan Bautisma hirage inne den. Now when John had heard in prison that the works of Jesus Christ, he sent two disciples and said unto him, art thou he that should come or do we look for another? Yohan Christus wahansege kriya gana hirage hidi asa ennao tanatte obada natnam api weta keneku bala sitimudai tama golayan yawa un wahansegen vichane. He was John in the prison. Then Yohan Bautisma kohede inne hirage. But he's getting the news. Then pravrti enawa. Many things happen in prisons. Boho dewal siddha wenawa hirage widara. And he's seeing all, he's getting all the news. Me sielu pravrti ohuta danagannata labena. Jesus had blessed Colombo. Blessed Colombo tibba Jesus wahanse. And he's done so, he's doing so many things. Boho dewal karanawa unwahanse. So he sent two disciples. Golayan dedene kariya. When his disciples came on visit. Aawa golayan bahadakinna. I want you to go and see Jesus. Jesus wahanse gihilla oba hamba wenna awashyai. Ask him this question. Ahanna me prashna kihipaya. Are we to look, are you the right one? Oba niwaradi kenada? Are you the Messiah? Oba the Messias tuma? Are you the savior of the world? Me loke galum karu obada kiyala ahuwa. Oh, are we to look for somebody else? Natha vena kenek api enakan bala sitinnada kiyala ahuwa prashna. Now this message seems that he has some doubt. E sakayak tibena kiyala apata penawa me paniwiden. Are you understanding me? Obata therenawada meka? Now these two disciples go to Jesus. Golayan dedena yanawa Jesus wahanse desata. And they said, do you know this John the Baptist? Yohan Bautisma dannawada? He's your cousin brother. Obage sahodareya neda? He was the one who said, look, there goes the lamb of God who take away the sins of the world. Betulu patamanan me lokeye sieluma paape usula ganna tanatta menna kiyala kiwwe ohu tamai. He's the one who baptized you. Bautisma kare unwahansewa ohu. He's telling that are you the real one? Obada sabak kena kiyala Yohan Bautisma panividayak gewena. Jesus answered and said unto him. Jesus wahanse me aakarayen pilithara denna. Go and show John again. Those things which you hear and see. Jesus wahanse uttar demen nubala asana dakina de nubala gos Yohanta danwa palla. This is not the first time John has been in doubt. Prathama watawata neve sakakare Yohan Bautisma. Verse 5. Passona pade. The blind receive their sight, the lame walk, the lepers are cleansed. The deaf hear, the dead are raised up, and the poor have the gospel preached to them. Andayo perima labadi koru aviditi kushta rogi hu pavitra kanunu labadi bihiranta aseti malaho negatuwanu labadi dilundanta subaranchiya prakashu karunu labe. Now look at verse 6. Are you ready? Hayawena pade balanna sudanamda oba. And blessed is he whosoever shall not be offended in me. Magena pakilime hetuwak yamekuta novennede ohu aashirwadaye ke ki keiseka. What is he saying now? Mokakda kiyanne? That guy John. E Yohan Bautisma. That guy John. E Yohan. has got offended baada vela with Jesus Jesus wahanse samaga is offended with Jesus Jesus ekka baada vela den because he gave a testimony about Jesus before ai kalin sakshyak dunnane Jesus wahanse gana he told Pastor Roshan is the best pastor in Sri Lanka Pastor Roshan tamai hondama pastor me Lanka deshe NCSC church is the best church නවගිසුම් ජීවන මැදස්ථානයේ හොඳම සභාවයි ලංකාවේ. But now something has happened. දැන් මොකක් හරි වෙලා තියෙනවා. Is he the real pastor? මෙයාද මේ ඇත්ත පාස්ටර්? Is this the real church? මේකද සැබෑ සභාව? Jesus says he is offended. යේසුස් වහන්සේ කියනවා මෙයා බාධා වෙනවා. Blessed is he who is not offended. ආශිර්වාද ලත්තනත්තා ඒ බාධා නොවන තැනත්තා. So that means if you are offended you are not blessed. ඔබ බාධා වෙනවා නම් ඒ කියන්නේ ඔබ ආශිර්වාද ලබන්නේ නැහැ. Did you hear that? ඔබට ඇහුණද ඒද? If you are offended you are blessed. Not. If you are not offended if you are ඔබ බාධා you are not blessed. ඔබ බාධා වෙලා සිටිනවා නම් පැකිලි සිටිනවා නම් ඔබ ආශිර්වාද ලබන්නේ නැහැ. I was thinking why did John get offended with Jesus? ඇයි යොහන් බෞතිස්ම බාධා වුණේ කියලා මම කල්පනා කරා. Jesus එක්ක. I asked the Holy Spirit. ශුද්ධාත්මයන් වහන්සේගෙන් මම ඇහුවා. මම the Bible නැති නිසා. I think he was offended because Jesus didn't come to see him in prison. Jesus වහන්සේ ඔහුව බැහැ දකින්න හිරගයට ආපු නැති නිසා වෙන්නේ නැති බාධා වුණේ. What do you think? ඔබ මොකද්ද හිතන්නේ? You know many people get offended when you are in hospital and the pastor doesn't come to see you. බොහෝ අය රෝහල් ගත වෙලා ඉන්නකොට පාස්ටර් බැහැ දකින්නට ආවේ නැත්නම් ඕන් බාධා වෙනවා පැකිලෙනවා. Maybe somebody else came. වෙන කෙනෙක් ආව බැහැ දකින්නට. Pastor is busy so pastor said Jesus is busy healing the sick and doing great things. Jesus වහන්සේ කාර්ය බහුලයි බොහෝ රෝගීන්ව සුවපත් කරමින් බොහෝ ඉතා උතුම් දේවල් කරමින් කාර්ය බහුල වෙලා සිටිනවා. I was thinking why did John get ඇයි යොහාන් බාධා වුනේ? Maybe because John said a lot of nice things about Jesus. යොහාන් අනර්ග අලංකාර දේවල් බොහෝ යේසුස් වහන්සේ ගැන කිව්වා. But Jesus didn't send him feedback. නමුත් යේසුස් වහන්සේ ඒවට ප්‍රතිචාර දක්වලා ඒ වගේ අලංකාර දේවල් නැවත යොහාන්ට කිව්වේ නැහැ. He didn't send back as thank you for telling all those nice things about me pastor. Thank ස්තුති ඒ අලංකාර දේවල් මට කියපු නිසා යොහාන් කියලා කිව්වේ නැහැ යේසුස් වහන්සේ. I did so much in this church. මේ සභාවේ මම බොහෝ දේවල් කරා. Pastor didn't even say thank you. පාස්ටර් ස්තුති කියලාවත් කිව්වේ නැහනේ. Blessed is he who is not offended. බාධා නොවන තැනත්තා ආශිර්වාද ලද්දෙකිය. So this man is offended. මේ මිනිස්සයා බාධා වෙලා. He is in prison now. දැන් හිරගේ ඉන්නේ. Now what is happening to him? කුමක්ද සිදු වෙන්නේ ඔහුට? Jesus didn't say, "Oh, tell John I'm very sorry that I couldn't come to see him." Jesus වහන්සේ කිව්වේ නැහැ අනේ සමා වෙන්න යොහාන් මම ඔබ බලන්න ආවේ නැති නිසා. As soon as I have some free time I'll come and see you. මමට නිදහස් වෙලාවක් ලැබිච්ච හැටිය මම ඔබ බැහැ දකින්න එන්නම් කියලා Jesus වහන්සේ කිව්වා. I'm very sorry tell him I'm very sorry he's a good man John the Baptist good man. යොහාන් බෞතිස්ම ඉතා හොඳ මිනිස්සෙක් සමා වෙන්න කියලා කිව්වා. He said go and tell that John. යොහාන්ට ගිහිල්ලා කියන්න කියලා ගෝලයන්ට කිව්වා. So Jesus knew that this man John Jesus වහන්සේ දැනගෙන හිටියා මේ He's a prophet of God. යොහාන් බෞතිස්ම දෙවියන් වහන්සේගේ ප්‍රොෆෙට් තමයි. මිනිස්සෙ. He's done well. හොඳට යහපත් ලෙස ක්‍රියා කරා. ඔහු අවසන් කරන්න අවශ්‍යයි යහපත් ලෙස. You might do well. ඔබ යහපත් ලෙස ආරම්භ කරන්න පුළුවන්. But unless you finish කරන්න පුළුවන්. ඔබ අවසන් කරේ නැත්නම් යහපත් ලෙස It's not over. අවසන් නැහැ. Let's see what happens now. බලමු අපි කොහොමද වුනේ කියලා. Let's go to again Mark 4 sorry Matthew 14 Matthew පොතේ 14 වෙනි පරිච්ඡේදයට නැවත යමු. Look at what happens to John. කුමක්ද බලමු වෙන්නේ යොහාන්ට. Look at what happens to John. යොහාන්ට කුමක්ද වෙන්නේ මෙතන? Hallelujah. John sorry Matthew 14 verse 3 again. තුන්වෙනි පදයේ නැවත වතාවක් 14:3 So he was in prison for Herodias' sake because Herod took his brother Philip's wife. හෙරොද් තමගේ සහෝදරයා වන පිලිග්ගේ භාර්යාව වූ හෙරොදියස් නිසා යොහාන් අල්ලා බැඳ හිරගෙහි දමා තිබුණා. So Herod had a wife and also other wives also. Other people's wives also. හෙරොද්ගේ භාර්යාවත් ඔහුට හිටියා වෙන අයගේ භාර්යාවනුත් හිටියා. And John said unto him, it's not lawful for thee. යොහාන් කිව්වා මේක නීතිමය නැහැ ඔබට මෙහෙම කරන්න. I'm just now remembering John would have got offended also because he spoke the truth. He served God so well but now he is in prison. යොහන් තවත් බාධා වෙන්නේ නැති ඔහු දෙවියන් වහන්සේට මෙතරම් උතුම් ලෙස සේවය කරා ඒ වගේම නිවැරදි දේ කාරණාව උදෙසා ඔහු නැගී සිටියා දැන් හිරගෙයි සිටිනවා And Jesus is not even giving a call. යේසුස් වහන්සේ කෝල් එකක්වත් දුන්නේ නැහෙනේ. It's not true. Verse 5 but it might have been the reason. And he when he would have put in prison he feared the multitude so they put him in prison but didn't want to kill him. Verse 6 ඔහු මරන්න අදහස් Now look at this. This is very interesting. But when Herod's birthday party was kept, Herodගේ උපන්දිනය පැමිණියා. Now birthday parties were then there also that those days. උපන්දින සැමරීමුත් තිබුණා ඒ කාලේ. But those birthday parties were wrong type of parties. ඒ වැරදි ආකාරයේ සැමරීම් තිබුණේ. The worldly people only did the parties. Herod and Herodias and all the people were wrong people. ඒ හෙරෝදියාස් වගේ ඒ වගේ නපුරු වැඩ වැරදි වැඩ කරපු අය තමයි මෙවැනි. That's why when we have birthday parties it is to glorify God. මෙවැනි සැමරීම් හැදී අපි උපන්දින සැමරීම් කරනකොට දෙවියන් වහන්සේට මහිමය දෙන පිණිසයි. They were dancing. නැටුම් තිබුණා. Daughter of Herodias danced before them and it pleased Herod. හෙරෝදියාස්ගේ දුව පිරිස මැද නටා ඒ ප්‍රසන්න වුණා හෙරොද්ද. Did you see that? ඔබේ දැක්කද? The rogue wife's daughter is dancing now. Horagani love her. Hallelujah. දැන් මේ ප්‍රසන්න වුණා ඔහු ඉදිරියේ. This was a young girl dancing. තරුණ කාන්තාවක් නටමින් සිටියා. Herod was sitting and drinking. වීමත්ව හිටියා ඔහු. And he saw the dancing is going like this. දැන් අලංකාරව නර්තනය සිද්ධ වෙනවා. He's excited. දැන් උද්‍යෝගිමත් වෙලා. Verse 7. 7 වෙනි පදේ. Whereupon he promised with an oath to give her whatever she would ask. ඈ ඉල්ලන මොන දෙයක් නමුත් ඈට දෙන්නට දියුරමක් ඔහු. The dance was so nice. පොරොන්දු වුණා. The dance excited Herod so much. නර්තනය නිසා ඔහු එතරම් උද්‍යෝගිමත් වුණා. He said, "දුව ඉල්ලන ඕන දෙයක් ask anything I will give." මම ඔබට දෙනවා කියලා කිව්වා. Some people do that na samahara ayade karanawa neda this girl now goes to the mother den amma langata yanawa me duwa she cannot decide what toy to get den mona mona sellam baduwak mama illannada kiyala ayata hita ganna baha the mother says ask for this toy amma kiyenawa me sellam badu oba illanna the head of john the baptist john baptist mage hisa illanawa john baptist head became the toy ඒ සෙල්ලම් බඩුව බවට පත් වුණා යොහන් බෞතිස්මගේ හිස. Hallelujah. Did you see that? ඔබ දැක්කද ඒක? When you are offended. ඔබ බාධා වුණාම your life will become a toy. ඔබගේ the devil will use. ඔබගේ ජීවිතය යක්ෂය පාවිච්චි කරන සෙල්ලම් බඩුවක් බවට පත් වෙනවා. Give me here John the Baptist head in a charger on a plate. ඒ තැටියක තබා ගේන්න කියලා කිව්වා. Can you imagine that? හිතන්න පුළුවන්ද මේක? And the king was sorry. Raja Shokam because he has given an oath manda ohu diurumak deela tibitcha nisa he didn't want John the Baptist beheaded Johann Bautismage hisa gasa damanna kemathi une neh rajatuma nevertheless for the oath's sake and them that sat with him at the party he commanded it be given to her and he sent and beheaded John in the prison and his head was brought in a plate in a tray platter and given to the girl namana pade sita sad story rajashoka una namu tamaage diurama nisa tama samaga kamin unan nisa ohu eka dennata aagnya kota keneku yawa hirage yohan ge hisa kappueya e kolosweni pade ඔහුගේ හිස තැටිය කලාගෙන උතරුණියට දෙන ලද්දේ ඈද ඒක ඇගේ මහු ළඟට ගෙන ආයේය This story is a revelation. මේ එලිදරව්වීමක්. It is serious. මේ බැරෑරුම්. I tell you it is serious. Offense is serious. බාධා වීම ඉතාමත් බැරෑරුම්. This was the end of John the Baptist. යොහන් බෞතිස්මගේ අවසානය මේ වුණා. And Jesus explaining about John the Baptist verse 12. 12 වෙනි පදේ ජේසුස් වහන්සේ විග්‍රහ කරනවා. And he came buried it when Jesus heard this okay I am not going to the story it's in Matthew 11 you know Jesus tells this disciple Jesus wahanse goleyanta kiya sitinawa There was no other greater man who was born of a woman. ස්ත්‍රියකට උපන් වෙන කිසිම විශිෂ්ට මිනිසෙක් නැහැ. Except John the Baptist. යොහන් බෞතිස් මැරෙන්නේ. But yet, නමුත් in the kingdom, දෙවියන් වහන්සේගේ රාජධානී, in the new covenant, in the new creation, අලුත් ගිවිසුමේ අලුත් මැවිල්ල තුල, the least is higher than John the Baptist. අන්තිමයා වත් උසස් යොහන් බෞතිස්මට වඩා. So that means he expects us, you and me, in the kingdom. උන්වහන්සේ බලාපොරොත්තු වෙන ඔබත් මමත් දෙවියන් වහන්සේගේ රාජධානී. Not to be offended. බාධා නොවී සිටින්නට. Because we have heard the word. අපි වචනේ අසා තිබෙනවා. This morning you have heard the word of God. මේ උදෑසන ඔබ දේව වචනේ ඇසුවා. You have received the anointing of the Holy Spirit. ආලේපය ලැබුව ශුද්ධාත්මයන් වහන්සේගේ. And Jesus is believing that you shall not be offended. You shall be offended but you will not fall into the trap. යේසුස් වහන්සේ ඒ බාධා වීම ගැන කතා කරනවා නමුත් ඔබ ඒ බාධා වීමේ උගුලට වැටෙන්න බෑ. Offenses will come. බාධා පැමිණෙන්නට පුළුවන්. But the question is ප්‍රශ්නේ තමයි will you allow that offense ඔබ ඉඩ දෙනවද ඒ බාධාවට to offend people to fall වෙන අයට උගුලට වැටෙන්නට වෙන අයට බාධාවක් will you allow it to be a stumbling block ඔබගේ ජීවිතයේ බාධාවක් වෙන්න ඉඩ දෙනවද will you allow it to be a stumbling block ඔබගේ ජීවිතයේ ඔබට පැකිලෙන්නට බාධා වෙන්නට ඔබ ඉඩ දෙනවද hallelujah hallelujah You know, God has a plan for you. යේසුස් වහන්සේ තුල ඔබට අනර්ග සැලැස්මක් තිබෙනවා. And Satan knows that. සාතන් දන්නවා මේ සැලැස්ම. He cannot stop God's plan over in your life. සාතන්ට බෑ දෙවියන් වහන්සේගේ සැලැස්ම ඔබගේ ජීවිතේ නවත්වන්නට. But he will try. ඔහු උත්සාහ කරයි. His strategy. ඔහුගේ උපාය මාර්ග තුලින්. But this morning you have heard the strategies of the devil. යක්ෂයාගේ උපාය මාර්ගෙම උදෑසන ඔබ ඇසුවා. Don't let it offend you. ඉඩ දෙන්න එපා ඔබට බාධා ගෙන දෙන්නට. It's Sunday morning you are getting ready to go to church. ඉරිදා උදෑසන ඔබ සභාවට එන්න සූදානම් වෙනවා. And you are excited now. දැන් උද්‍යෝගීමත් වෙලා ඔබ එනවා. Maybe you're leading worship. ඔබ නමස්කාර මෙහෙවනවා වෙන්න පුළුවන්. Or you're the preacher. නැත්නම් ඔබ දේශනා කරනවා. Suddenly the wife says something. භාර්යාව යම් දෙයක් කියනවා. Or the child says something. නැත්නම් දරුවා යම් දෙයක් කියනවා. The devil is using those words now. යක්ෂය ඒ වචන පාවිච්චි කරනවා. It's a small thing. කුඩා දෙයක්. So why did you not do this today? ඇයි මේක කරේ නැත්තේ අද දවසේ? And you wonder why? ඔබ හිතනවා මොකක්ද? I'm now fully loaded now to get ready to preach. දැන් දේශනා කරන්න උපරිමෙන් සූදානම් වෙලා ඉන්නේ. You immediately know this is the strategy of the devil. මේ යක්ෂයාගේ උපාය මාර්ග කියලා දැනගන්න අවශ්‍යයි. You say okay let's be calm. You know. අපි සංසුන් වෙලා නිශ්චලව සිටින්න. Oh you say sorry. නැත්තම් සමාව නෑ. You are not going to you know get worked up. දැන් මේක නිසා කලබල වෙන්නේ නැහැ කරදර වෙන්නේ නැහැ. You know people who are nodding are the people who are serving God I think. They know this is how it works. දෙවියන් වහන්සේට සේවය කරන අය දන්නවා මේක වෙනවා. The people who loves you are the ones who will මම ඔබට කිව්වා ඔබට ප්‍රේම කරන අය තමයි බොහෝ දුරට ඔබගේ ජීවිතය ඔබට බාධා කරන්නේ. The devil says look at your wife. Look at your husband. යක්ෂයා කියයි බලන්න ඔබගේ ස්වාමි පුරුෂයා දිහා. Look at your pastor. බලන්න පාස්ටර් දිහා බලන්න භාර්යාව දිහා. You know the pastor is again calling me and asking why didn't you come to church? ආයි පාස්ටර් කෝල් කරලා මගෙන් අහනවා ඇයි සභාවට ආවේ නැත්තේ කියලා. Oh the pastor I didn't go to church pastor didn't call me and ask me why you didn't mama sabhavata giye na pastor call karala baluwewat na mama the pastor doesn't know whether to call or not to call ehi mama aave natte kiyala call karala ahuwet na itim pastor dannae call karanna de epada kiyala if you call he will get offended call karot baada wenawa if you doesn't call he get offended call kare nattanut baada wenawa so pastor is praying in tongues pastor anne bhashawen katha karanawa hallelujah don't be offended baada wennepa you will miss out obata atapasu ei deva don't let the devil win yakshata dinannata ida dennepa hallelujah hallelujah you know your wife is the one who will be there for you when you are in trouble oba karadare wachunahama obage bharyawa thamai obata inne your husband is the one who loves you obage swami purusha thamai obata prema karanne you know why did you get irritated with that and think now your husband doesn't love you ඇයි ඒක ගැන පොඩි දෙයක් ගැන කලබල වෙලා කරදර වෙලා හිතන්නේ ස්වාමි පුරුෂයා ඔබට ප්‍රේම කරන්නේ නැහැ කියලා Why did you think your wife is so bad? I wish I had another wife. ඇයි ඔබ හිතුවේ ඇයි මගේ භාර්යාව මෙච්චර නරකයි මට තවත් වාර්යාව කෙනෙක් හිටියා නම් හොඳයි කියලා. But she is the one. නමුත් දෙවියන් වහන්සේ දුන්න කෙනා. She takes care of you when you get sick. ඔබ රෝගී වුණාම ඔබව රැක බලා ගන්න ඔබගේ භාර්යාව තමයි. Your pastor. ඔබගේ සභාපාලකතුමා. When your life is in a mess, it's your pastor who comes to. ඔබගේ ජීවිතය වියවුල් වුණාම ඔබට පිහිටට එන්නේ ඔබගේ සභාපාලකතුමා විතරයි. Why did you think bad about it? ඇයි ඔබ අයහපත් ලෙස හිතුවේ ඔබගේ සභාපාලකතුමා ගැන? He is God's gift for you. දෙවියන් වහන්සේගේ දීමනාවයි ඔබගේ පාස්ටර් ඔබට. But the devil has fooled you. නමුත් යක්ෂයා ඔබව මෝඩයට අන්දලා තිබෙනවා. And you're foolish enough to believe the devil. ඔබ එතරම් අඥානද යක්ෂයාව විශ්වාස කරන්නට? Hallelujah. You know, get rid of offense. බාධාව ඉවත් කරගන්න ඔබේ ජීවිතේ. Do you get offended? එහා පැත්තේ ඉන්න කෙනාගෙන් අහන්න ඔබ බාධා වෙනවද? From today. අද දවසේ ඉඳලා. See, I choose not to be offended. මම තෝරා ගන්නවා බාධා නොවි සිටින්නට. Hallelujah. Hallelujah. I'm not going to give the devil a place in my life. යක්ෂයාට ඉඩ දෙන්නේ නැහැ මගේ ජීවිතේ ඉඩ. If you allow the devil, he'll climb on your head. යක්ෂයාට ඉඩ දුන්නොත් ඔබේ ඔළුවෙත් නැගීවි. You change your mind. ඔළුව අවුල් කරනවා. You can't even think properly now. ඔබට දැන් හිතන්නවත් බැහැ කෙලින්. But it started the little thing. කුඩා දෙයකින් ආරම්භ කරේ. Has God spoken to you today? දෙවියන් වහන්සේ ඔබට අද දවසේ කතා කරාද? See, when you are offended, you want to do something against that person. ඔබ බාධා වුණාම ඔබ උත්සාහ කරන්නේ එම බාධා වුණ තැනට. I will not go to church again. එරෙහිව ක්‍රියා කරන්න තමයි ඔබ හදන්නේ. ඔබ හිතනවා මම අද සභාවට යන්නේ. I will stop serving the Lord. දෙවියන් වහන්සේට සේවය කරන එක නතර කරනවා. Who is going to benefit? කවුද කාටද වාසිය? The devil. යක්ෂයාට වාසිය. Hallelujah. Hallelujah. We'll continue on this. There's much more to tell. අපි දිගටම මේ තේමාව යටතේ දෙ කතා කරන්න යනවා. තව බොහෝ දේ තිබෙනවා ඔබත් සමග බෙදා ගන්න. See, when you're offended. ඔබ බාධා වුණාම. Other people who are offended will get near to you. You are attracted. බාධා වෙච්ච අනිත් අයත් ඔබට ආකර්ෂණය වේවි. And you'll have an offense party. එතකොට බාධා සැමරීමක් කරන්න පුළුවන්. Hallelujah. They smell the offense person. ඒ බාධා වෙච්ච. Because it is a spirit. ඒ සුවඳ එනවා, ගඳ එනවා, ඒක ආත්මයක් නිසා. Hallelujah. Praise the Lord. ප්‍රශංසා වේවා. You know, our church is moving in very high speed these days. අපේ සභාව ඉතා ශීඝ්‍රයෙන් ඉස්සරහට යනවා. Big things for God. විශාල දේවල් දෙවියන් වහන්සේ වෙත කරමින්. You don't think the devil is jumping up and clapping. හිතන්න එපා යක්ෂයා උඩ පනිමින් සමරනවා කියලා. He will go to people and try to offend. යක්ෂයා උත්සාහ කරાવી මිනිස්සුන් වෙත ගිහිල්ලා ඔබව බාධා කරන්නට. And to disrupt what God is doing. දෙවියන් වහන්සේ කරන ක්‍රියාවලිය නතර කරන්නට. That's why I'm teaching you these things. ඒක නිසා තමයි මම මේ දේවල් උගන්වන්නේ ඔබට. So that we be strong. ඔබ ශක්තිමත් වෙන පිණිස. The devil is defeated. යක්ෂයා පරාජිතයි. Hallelujah. Hallelujah. We are going from strength to strength. අපි ශක්තියෙන් ශක්තියට ඉහළට යනවා. No weapon fashioned against us shall prosper. අපට එරෙහි වෙන කිසිම ආවියක් සඵලවන්නේ නැහැමයි. No offense is going to put you down. කිසිම බාධාවක් අපිව පහතට හෙලන්නේ නැහැ. This morning light has come to you. ආලෝකය පැමිණ තිබෙන උදැසන. Hallelujah. Hallelujah. Next time you hear the devil whispering. ඊළඟ පාරේ යක්ෂයා මොනවා හරි කනට දැම්මොත්. You say I rebuke you devil. තරවටු කරන්න යක්ෂයාට මම ප්‍රතික්ෂේප කරනවා ඔබ යක්ෂයා. Hallelujah. Don't tell the person like Jesus told Peter. ඒ ඔබට බාධා කරපු මිනිසයාට යේසුස් වහන්සේ පේත්‍රුස්ට කිව්වා වගේ කියන්න එපා. Pastor Andrew was teaching something about sheep and goats. Pastor Andrew ගෙන්නු අපිට බැටළුවන් සහ එළුවන් ගෙන්නු. I heard some people got offended because somebody went and told don't be a goat. සමහර එක්කෙනෙක් ගිහිල්ලා මේ එළුවෙක් වෙන්න එපා කියලා කිව්වා කියලා බාධා වෙලා මිනිස්සු. That person would have said that as a joke or maybe he said it because you needed to hear that. එකෝ විහිළුවක් ලෙස කියන්නේ නැති නැත්නම් ඔබ ඇසිය යුතු නිසා ඔබ එළුවෙක් නිසා එළුවෙක් කියලා කියන්නේ නැති එළුවෙක් නෑ එළුවෙක් කියන්නේ නැතුව මොකෙක් කියන්නේ Praise the Lord. We love you. You see, the biggest weapon against the devil is love. යක්ෂයාට එරෙහිව තිබෙන විශාලම ආයුධය තමයි ප්‍රේමය. If you can love, ඔබට ප්‍රේම කරන්න පුළුවන් නම් the devil will give up. යක්ෂයා අත්හරිනවා. Real love forgets wrong. ඒ සැබෑ ප්‍රේමය සියලු වැරදි අත්හරිනවා. Real love forgets wrong. සියලු වැරදි අත්හරිනවා, අමතක කරනවා, මකා දමනවා. You forgive. ඔබ සමාව දෙනවා. If you love, you'll forgive. ඔබ ප්‍රේම කරනවා නම් ඔබ සමාව දෙනවා. Even if that person has really hurt you, you forgive. අනිත් මිනිස්සයා ඔබට දුක් දී ඇතත් ඔබ සමාව දෙනවා. You know why can't you forgive? ඇයි ඔබට සමාව දෙන්න බැරි? Because there's no love. ප්‍රේමය නැති නිසා. Church, we must walk in love. සභාව අපි ප්‍රේමයෙන් හැසිරිය යුතුයි. You don't walk in love. ඔබ ප්‍රේමයෙන් හැසිරෙන්නේ නැත්නම් you have not known Jesus. අපි යේසුස් වහන්සේව හඳුනන්නේ නැහැ. We are only playing church. අපි සෙල්ලම් කරනවා විතරයි සභාවේ. God hates when his people are not walking in love. දෙවියන් වහන්සේ ද්වේෂ කරනවා. වහන්සේගේ සෙනඟ ප්‍රේමයෙන් හැසිරෙන්නේ නැතිකොට. You know, this week I want you to check yourself. Is there any offense in you with someone? මේ සතියේ සෝදිසි කරලා බලන්න ඔබගේ හදවත යම් කිසි බාධාවක් තිබෙනවද ඔබගේ හදවත තුල? Deal with it. ඒ දේ සමග ගනුදෙනු කරන්න. The best time to deal with offense is when it's small. කුඩාවට තිබෙනකොට තමයි මේ බාධා එක්ක ගනුදෙනු කරන්න හොඳම වෙලාව. When it gets bigger, it gets more challenging. එන්න එන්න විශාල වෙනකොට මේ බාධාවන් එන්න එන්න අභියෝගය වැඩි. Hallelujah. Hallelujah. Forgive. සමාව දෙන්න. Be kind. කරුණාවන්ත වෙන්න. Be nice to people. එකිනෙකාට ප්‍රේම කරන්න කරුණාවෙන්. Then you will also receive. එවිට ඔබටත් ඒ කරුණාව ලැබේවි. Give and it shall be given to you. Then එවිට ඔබට නුඹලාට දෙනු ලබන්නේ. What is that it? මොකක්ද ඒ දෙනු ලබන දේ? If you give kindness. ඔබ කරුණාවන්තභාවය දුන්නොත්. You will get a harvest of kindness. ඔබට අස්වැන්නක් නෙලා ගන්න පුළුවන් කරුණාවන්තභාවය පිළිබඳව. If you love. ඔබ ප්‍රේම කරොත්. You get a harvest of love. ඔබ අස්වැන්නක් නෙලා ගනිවි ප්‍රේමය. If you forgive, ඔබ සමාව දුන්නොත්, you will receive a harvest of forgiveness. ඔබ සමාව දීමේ අස්වැන්නක් නෙලා ගන්නවා. Hallelujah. Hallelujah. But if you are angry, නමුත් ඔබ කෝපයෙන් සිටිනවා නම්, unforgiving, සමාව දෙන්නේ නැත්නම්, තිත්ත කමෙන් ඉන්නවා නම්, hard in your heart, ඒ හදවතේ තද ගතියෙන් ඉන්නවා නම්, you allow the devil to enter your life. ඔබ යක්ෂයාට ඉඩ දෙනවා ඔබගේ ජීවිතය තුළට ඇතුල් වෙන්න. And he's no friend. He's no friend. ඔහු මේ යහළුවෙක් නෙමෙයි මිත්‍රයෙක් නෙමෙයි. Shall we stand to our feet? අපි නැගී සිටිමු. I believe the Lord has spoken to us. මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේ අපිට කතා කරා. Hallelujah. I've served the Lord long enough to know. දෙවියන් වහන්සේට මම බොහෝ කාලයක් තිස්සේ සේවය කරලා තිබෙන්නේ දැනගන්නට. To know that this is one of the major issues in the Church of Jesus Christ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සභාවේ මේක ලොකුම ලොකු අභියෝගයක්. Amen. But we got to stop the devil. යක්ෂයව නවත්තන්න අවශ්‍යයි අපි. This church should be 1000 people today. අද දවසේ මේ සභාවේ 1000ක් සෙනඟ සිටිය යුතුයි අද වෙනකොට. නැත්නම් 1000 ඉක්මවා සිටින්න අවශ්‍යයි. The people that should be here today are not here. මේ ස්ථානයේ සිටිය යුතු සෙනඟ නැහැ මෙතන. Why? ඇයි? Offense. බාධා. People leave churches because of offense. සභාවන් අත්හැර යන්නේ මනුෂ්‍ය බාධා වීම නිසා. And they are like vagabonds everywhere. හැම තැනම ඇවිදින් නිකම් වියවුල් වෙලා ඉන්නවා. Vagabond spirit enters those who are offended. ඒ අයිකුණ්ඩක. අයිකුණ්ඩක යනවා එහෙ වගේ එහි මෙහෙ යනවා. අයිකුණ්ඩක ආත්මය. ඒක ආත්මයක්. So refuse to be offended. ඔබ ප්‍රතික්ෂේප කරන්න ඒ බාධා වීම. The Holy Spirit touch you this morning. ශුද්ධාත්මයන් වහන්සේ දිද දෙන්න. Lift up your hands. ඔබව ස්පර්ශ කරන්න. ඔබගේ දෑත් ඔසවන්න. If there are wounds of offense. බාධා වීමේ තුවාල තිබෙනවා නම් ඔබ තුල. The Spirit can heal you. ශුද්ධාත්මයන් වහන්සේට විතරයි ඔබට සුව දෙන්න පුළුවන්. Release forgiveness. ඔබ ඒ සමාව දීම නිදහස් කරහම. You will receive healing. ඔබ සුවය ලබන. Some of you are offended with your father, with your mother. සමහර අය බාධා වෙලා ඉන්නවා ඔබගේ මව පියා එක්ක. Some feel offended with your son, your daughter. ඔබගේ පුත්‍රයා ඔබගේ ප්‍රියණිය it's time to stop එක්කෝ ඔබ බාධා වෙලා නවත්තන්න වෙලාවයි හරි the grace of god is available for you දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ඔබට සෑහෙනවා hallelujah hallelujah praise god praise ප්‍රශංසා වේවා that god is not offended with us දෙවියන් වහන්සේ බාධා වෙන්නේ නැහැ අපිත් සමග how much we do wrong to him අපි කුමන වරදක් කරත් දෙවියන් වහන්සේට අපි අවිශ්වාස වුණත් උන්වහන්සේ අපිට විශ්වාසවන්තයි hallelujah hallelujah I speak healing to come to you සුවය ඔබට පැමිණෙන්න CNC church is a church of love නවගිවිසුම් ජීවන මාධ්‍යස්ථානය ප්‍රේමයේ සබාවක් it's not easily offended බාධා වෙන්නේ නැහැ ලෙහසියෙන් kind to one another එකිනෙක කෙනාට කරුණාවන්තයි gentle and loving මෘදුයි ප්‍රේමණීයයි looking to the other person's needs අන්නාගේ අවශ්‍යතාවයන් දෙස බලමින් rather than asking you know why am I not treated like this ඇයි මට මේ ආකාරයෙන් සලකන්නේ නැත්තේ කියලා බලන්නේ නැතුව let's be that church ඒ වගේ සභාවක් වෙමු amen amen this is you know my heart for you මේක තමයි මගේ හදවත ඔබට for this church මේ සභාවට this be a church ප්‍රේමයේ සබාවක් වෙමු අපි. ආමෙන්. ආමෙන්. So this week do something. මේ සතිය ඔබ යම් දෙයක් කරන්න. Be a connector of love. ඔබ ප්‍රේමය සම්බන්ධ කරන තැනක් එක් වෙන්න. Connected with his love. උන්වහන්සේගේ ප්‍රේමය එක්ක සම්බන්ධ වෙමින්. And connecting with others in his love. අන්න අය සමග සම්බන්ධ වෙන්න උන්වහන්සේගේ ප්‍රේමය කරන කොටගෙන. Let me pray for you. මම ආඥා කරන්නම් ඔබට පියාණනි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේගේ වටිනා සෙනඟට මම ආශිර්වාද කරනවා ස්වාමීනි ඔබ වහන්සේගේ වටිනා රුධිරයෙන් ඔබ වහන්සේ මේ අය මිලදීගෙන තිබෙනවා ඔවුන් අයිති ඔබටයි I say they shall walk in love ඔවුන් ප්‍රේමයෙන් හැසිරෙනවා thank you that this church is a church that loves මේ සභාව දෙවියන් වහන්සේටත් එකිනෙකාටත් ප්‍රේම කරන සබාවක් අපේ සබාව. Hallelujah. Hallelujah. Bless the Lord. ස්වාමීනි මේ ආයත ඔබ මා ආශිර්වාද කරනවා. Say with me. ඔබ මා සමග කියන්න. I refuse to be offended. මම බාධා වීම ප්‍රතික්ෂේප කරනවා. I refuse to be unforgiving. මම සමාව නොදීම ප්‍රතික්ෂේප කරනවා. I refuse to be unkind. කරුණාවන්ත නොවීම මම ප්‍රතික්ෂේප කරනවා. ඉසුති ස්වාම thank you for your grace ඔබ වහන්සේගේ අනුග්‍රහය නිසා ඉසුති receive his grace this morning අනුග්‍රහය ලබන්න මේ උදෑසන because you cannot do it without him බඳුන් වහන්සේ නැතිව ඔබට මේ දේ කරන්නට බැහැ he is our helper the holy spirit ශුද්ධාත්මයන් වහන්සේ අපගේ උපකාරයාන receive the holy spirit this morning ශුද්ධාත්මයන් වහන්සේව ලබන්න ඔබ receive his anointing උන්වහන්සේගේ ආලේපය ලබන්න hallelujah ඉසුති ස්වාමී ඉසුති පියාණන් thank you you are blessed this morning ඔබ ආශිර්වාද ලක් මේ උදැසන you are blessed this morning ඔබ ආශිර්වාද ලක් මේ උදැසන thank you in jesus යේසුස් වහන්සේගේ නාමයෙන්